සූවිසි මහගුණය. මහාචාර්ය රේරුකානේ චන්දවිමල. සාහිත්‍ය චක්‍රවර්ති පණ්ඩිත ප්‍රවචන විශාරද අමරපුර මහා මහෝපාද්‍ය ශාසන සෝභන ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි. ප්‍රස්තාවනා. අරහං සම්මා සම්බුද්ධෝ යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධ රත්නේහි ඇත්තේය. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ යනාදීන් දැක්වෙන ගුණ සයක් ධර්ම රත්නේහි ඇත්තේය. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යන ආදී දැක්වෙන ගුණ නමයක් සංඝරත්නයෙහි ඇත්තේය. සියල්ල එකතු කළ කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට සූවිසි මහා ගුණය යයි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්සක් විස්තර කරන මේ ග්‍රන්ථයද සූවිසි මහගුණය යන නම ම තබන ලදී. බෞද්ධ වූ හැම දෙනා විසින්ම තෙරුවන් හොඳින් හැඳිනගෙන සිටිය යුතුය. තෙරුවන් නොහඳුනන බෞද්ධයාට ඇත්තේ බෞද්ධ නාමය පමණකි. තෙරුවන් හැඳිනගත යුත්තේ මේ ගුණ සූවිස්සෙනි. මේ ගුණ සූවිස්ස දැනගැනීම හැර තෙරුවන් හැඳින ගැනීමට අන් කළ යුත්තක් නැත. තෙරුවන් හැඳින ගැනීමේ අනුසස් බොහෝය. මේ ගුණ සූවිස්ස දැන මැනවින් තෙරුවන් හැඳිනගත් තැනැත්තාට කිසි කලෙක වෙනස් නොවන කිසිවෙකු විසින් කිනම් උපායකින් නුදු වෙනස් කළ නොහැකි අචල ප්‍රසාදයක් තුනුරුවන් කෙරෙහි ඇතිවේ. එයින් ඔහු පව්කම් වලින් වැළකී බෝධිපාක්ෂික ධර්මයන් වඩන පුද්ගලයෙකුයි මද කලකින්ම නිවන් දැක සියලු දුක් කෙලවර කරගන්නෙක් වන්නේය. තුනුරුවන් නොහඳුනන පුද්ගල තෙමේ කුසලයෙන් දුරුව පස්කම්හි හා පව්කම්හි ඇලි ගැලී සිටි දුකින් දුකටම පත්වන්නේය. දුර්ලභ බුද්ධෝත්පාද කාලය ලැබීමෙන් ගත හැකි උසස් ප්‍රයෝජනයක් නොලබන්නේය. තෙරුවන් පිහිට නොලබා මේ සත්වයනට ජාති ජරා මරණ ආදී දුක්වලින් හා අපා දුකින් නොමිදිය හැකිය. දුකින් මිදීමට ඇති එකම පිහිට නොවරදින පිහිට තෙරුවන් පිහිටයි. තෙරුවන් නොහඳුනන උන්ට එය නොලැබිය හැකිය. එබැවින් දුකින් මිදී නිවන්සුව ලබනු කැමැති ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැමදෙනා විසින්ම යටත් පිරිසෙයින් එක් එක් රත්නයක ගුණවලින් එක් එක් ගුණය බැගින්වත් හොඳින් දැන සිටිය යුතුය. තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දතයුතු කරුණු සූත්‍ර අභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම්ගෙන තෙරුවන් ගුණ තේරුම් ගැනීමට නූගතෙකුට තබා මහා පඬිවරයෙකුටද පහසු කාර්යක් නම් නොවේ. තෙරුවන් ගුණ බෞද්ධ කාහටත් පහසුවෙන් ගත හැකි වීම පිණිස පිටකත්‍රය හා තවත් ග්‍රන්ථවල විසිර පවත්නා ඒ කරුණු එක් තැන්කොට තෙරුවන් ගුණවලින් යම් කිසි එක් ගුණයක් ගැන එපමණක් විස්තර කර ඇති සිංහල බණපොත් කීපයක් ඇති නමුත් සූවිසි ගුණයම පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි විස්තර කර ඇති පොතක් සිංහල සාහිත්‍යයට නැති බව දුටු අපගේ සිත සූවිසි මහගුණය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහි නැමුණි. තෙරුවන් ගුණ උගත් නූගත් සැමදෙනා විසින්ම දතියුතු බැවින් මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහිදී වැඩි දෙනෙකුගෙන් දන්නා සාමාන්‍ය ජනයාගේ විවහාරයෙහි පවතින ප්‍රසිද්ධ වචන හැකිතාක් යොදන ලදී. එබැවින් මෙය කියවා කාහටත් පහසුවෙන් දහම් රසය විඳිය හැකිවනු ඇත. මේ ග්‍රන්ථය තේරුම් ගැනීමට ගැටපද විවරණ සන්න ටීකා වුවමනා නොවනු ඇත. තෙරුවන් ගුණ ඉතා ගැඹුරුය. ඒවායින් බොහෝ වක්ම සාමාන්‍ය ලෝක ස්වභාව ඉක්මවා පවතින අපේ දුබල නුවණට හසු කරගත හැකි නොහෙන බුද්ධ ආදී ආර්යයන්ටම විෂය වන කරුණුය. ඒවා සාමාන්‍ය ලෝක තත්ත්වය අනුව හෝ නවීන ප්‍රවීණ විද්‍යා ශාස්ත්‍ර අනුව හෝ මනින්නට විවේචනය කරන්නට නොයා යුතුය. මෙකල ඇතැම් උගත්තු තමන් දන්නා දේ අනුව විවේචනය කොට තුනුරුවන් ගැනද නොයෙක් අදහස් පහළ කරති. ඇතැම්හු විවේචනය කරමුය කියා තමන්ට අවිෂය කරුණු ගැන මොකමොකක්වත් බොරු රැසක් ඇදබා මහවැඩක් කළෙමුයි තමන් ගැන උදම් වෙති. එය තමන්ගේ මෝඩකමේම එක් අංගයක් බව ඒ බවත් හූ නොදනිති. විවේචනය වනාහි මෝඩකම වැඩි තරමටම වඩවඩා කළ හැකි කාර්යකි. එබැවින් තෙරුවන් පිළිබඳව ඇති නවීන උගතුන්ගේ ප්‍රශ්න කිසිවක් මේ ග්‍රන්ථයට ඇතුළත් නොකරන ලදී. අප විසින් අමුතුවෙන් සිතාද මේ ග්‍රන්ථයට කිසිවක් ඇතුළු නොකරන ලදී. මෙය සම්පාදනය කර ඇත්තේ පිටකත්‍රයෙන් හා අටුවාවලිනුත් තවත් සැලකිය යුතු දහම් පොත්වලිනුත් ගන්නා ලද කරුණු අනුවය. ඒ ඒ කරුණු ගත් තැන්ද පොත්හි ඒ ඒ තැන්වල සඳහන් කර ඇත. අප විසින් මේ ග්‍රන්ථය ලියන ලදියේ තවත් නොයෙක් කටයුතුවල යෙදී ඉන්න අතරමය. විවේක මදබව නිසා මෙය ලියා සම්පූර්ණ කිරීමට දොළොස් මසක් පමණ ගත විය. කල්ගතකොට කඩින් කඩ පොත ලියන කල්හි කලින් ලියු කරුණු අමතක වේ. එබැවින් මෙහි ඇතැම් තැනක වරක් ලියු කරුණු නැවතත් ඇතුළු වී තිබෙන්නට බැරි නැත. එසේ තිබීම ග්‍රන්ථ දෝෂයක් වුවද කියවන්නවුන්ට එයින් ලාභයක්ම මිස හානියක් නොවනු ඇත. බෞද්ධයින් තමන්ට පරලොව පිහිට පිණිසත් මියගිය ඥාතීන් ප්‍රේතත්වයෙන් ගොඩනගුණු පිණිසත් බෙහෙවින් කරන්නේ සඟරුවනට පිදීමය. උසස් ඵල ගෙන දෙන ඥාන සම්ප්‍රයුක්ත කුසලයෙන් වන පරිදි ඒ පින්කම් කළ හැකි වන්නේ සංඝ ගුණයෙන් දැන සංඝ රත්නය හැඳින සංඝ රත්නයෙහි පැහැදීමක් ඇතිව සිටිය හොත්ය. එබැවින් මෙහි සංඝ රත්න ගුණ විස්තරය හැමදෙනා විසින්ම විශේෂයෙන් කියවා තේරුම් ගත යුතුය. බෞද්ධයන් අතර පවත්නා ප්‍රශ්නවලින් බොහෝවක් සංඝරත්නය හා එහි ගුණ පිළිබඳවය. සංඝරත්නය පිළිබඳ විසඳීමට දුෂ්කර නොයෙක් ප්‍රශ්න ඇත්තේය. පිටකත්‍රයෙහි සඟරුවනගේ ගුණ පිළිබඳව කරුණු ඇත්තේද ඉතා ස්වල්ප වශයෙනි. එබැවින් සඟරුවන පිළිබඳ විස්තර ලිවීමට අපට බොහෝ වෙහෙසෙන්නට සිදුවිය. පිටකත්‍රයෙහි කරුණු උපටා දක්වා හැකිතාක් දුරට කරුණු නිරවුල් කර සංගුණයේද මෙහි විස්තර කර ඇත. එය කියවීම උගතුන්ටද බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. මීට ශාසන ඉස්තකාමී වේරුකාණේ චන්දවිමල මහා ඉස්තවීර පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමයේදී 1964 සැප්තැම්බර් 20 වන දිනදී සූවිසි මහා ගුණය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය යන මේ වස්තු තුන බෞද්ධයාගේ අති උත්තම ප්‍රතිෂ්ඨා තුනයයි. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තා බෞද්ධ නම් වේ. සරණ යාමයයි කියනුවේ ඒ පිළිගැනීමටමයි. රත්නත්‍රයේ එක් ගුණයකුදු නොදැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් බෞද්ධයෙක් පමණි. නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයෙකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතුය. පෘථජ්ජන පුද්ගලයෙකුට තබා ආර්ය පුද්ගලයෙකුටද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නොහැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින් තරමක්වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතුය. තෙරුවන් ගුණ දන්නා තරමට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස්ය. බුද්ධ ගුණය අනන්ත. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ටද අවිෂයයි. රහතුන් විසින්ද දත නොහොත් බොහෝ ගුණ ඇත්තේය. බොහෝ බුදු ගුණ ඇත්තේය. දත කෙනෙකුට වුවද බුදු ගුණ කියා නිම කිරීමට කාලයක් නැත්තේය. බුද්ධෝපි බුද්දස්ස බණෙවිය වන්නං කප්පම් හිචේ අඤ්ඤ මහා සමානෝ කීයේත කප්පෝ චිරදිගමරන්තරේ වන්නෝ න කීයේත තථාගතස්ස. යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් අනිකක් නොවදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දහවල් දෙකෙහි නොනවත්වා බුදුගුණම වදාලේද දීර්ඝ කාලයකින් කල්පය ගෙවී යන නමුත් බුදුගුණ කීම අවසන් නොවන බව ඒ ගාථාවෙන් දක්වා තිබේ. අනන්ත වූ බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ඉතා ස්වල්පයකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේද ඒවායින් ඉතාමත්ම ස්වල්පයකි. සකල ලෞකික මහජනයාගේම බුදුගුණ දැනීමට වඩාත් මහත් වූ බුදුගුණ එක් සෝවාන් පුද්ගලයෙකුට ඇතැයිද සෝවාන් පුද්ගලයන් සියයකට සියක් දහසකට ඇති බුදුගුණ දැනුමට වඩා මහත් දැනුමක් එක් සකදාගාමී පුද්ගලයෙකුට ඇතැයිද සකදාගාමී පුද්ගලයන් සියක් දහසකට ඇති බුදුගුණ දැනුමට වඩා මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයෙකුට ඇතිදයිද අනාගාමී පුද්ගලයන් සියක් දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමට වඩා මහත් දැනුමක් එක් අරහත් පුද්ගලයෙකුට ඇතැයිද සාමාන්‍ය රහතන් වහන්සේ නමකගේ බුදුගුණ දැනුමට වඩා මහත් දැනුමක් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතැයිද 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින්ද මහා කාශ්‍යප, අනුරුද්ධ, මහා කච්චායන, මහා කොට්ටිත යන මහා තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතයිද? ඒ සතර මහා තෙරුවරුන් වහන්සේලාගේ දැනුමට වඩා වැඩි දැනුමක් සාරිපුත්ත මොග්ගල්ලාන යන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතැයිද? උන්වහන්සේලා දෙනම අතරින්ද සැරියුත් මහතෙරුන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් ඇතැයිද? සැරියුත් මහතෙරුන් වහන්සේට වඩා වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන් වහන්සේ කෙනෙකුට ඇතැයිද? ඉදින් සක්වල පුරා සිවුරු කොණින් සිවුරු කොණ ගැටෙනසේ පසේ බුදුවරයන් වැඩහිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වෙනවා නම් ඒ අවස්ථාවෙහි සක්වල පුරා වැඩ ඉන්නා වූ සියලුම පසේ බුදුවරුන්ගේ බුද්ධ ගුණ ඥාණයට වඩා මහත් වූ බුද්ධ ගුණ ඥාණයක් එක් ලෞතුරා බුදු කෙනෙකුට ඇතැයිද සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේය. නුවණැතියන්ගෙන් අගතැන්පත් සාරිපුත්ත මහතෙරුන් වහන්සේට වුවද හරියට පෙරෙන බුදුගුණ ඇත්තේ ස්වල්ප වශයෙනි. උන්වහන්සේගේ බුදුගුණ අනන්තයි අප්‍රිමාණයි පිළිගන්නේද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව. නොපෙනෙන නොදැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමකිනි. එක් එක් පසකින් නවයොදුන් බැගින් අටලොස් යොදුන් බිම්පෙදෙසක් යටකොට ගලා යන චන්ද්‍රා භාගානම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්පවන්නාක් මෙන්ද නොගත් ජලය බොහෝ වන්නාක් මෙන්ද? මහපොළොව ඇඟිල්ලකට පස් ටිකක් ගත් කල්හි ඇඟිල්ලකට ආ පස් අති අල්ප වන්නාක් මෙන්ද? පොළොව පස් බොහෝ වන්නාක් මෙන්ද? මහා සාගරයට ඇඟිල්ලක් දිගු කළ කල්හි ඇඟිල්ල කෙලින් ඇති ජලය ඉතාමත් අල්ප වන්නාක් මෙන්ද? ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන්ද? සැරියුත් මහතෙරුන් වහන්සේට වුවද හරියට පෙනෙන දැනෙන බුදුගුණ ඉතාමත් අල්ප බවද හරියට නොපෙනෙන නොදැනෙන බුදුගුණ බොහෝ බවද සම්පසාදනීය සූත්‍ර අට්ඨකථාවෙහි දක්වා තිබේ. සාමාන්‍ය ලෝකයා හට අනන්ත බුද්ධ ගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇතිකරගත හැකිවනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුදුගුණයන් නව කොටසක් බෙදා නවයකට සකල බුද්ධස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේය. එය මෙසේය. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඒ පාඨයේ තේරුම මෙසේය. 1. සෝ භගවා අරහං. ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයේහි ලෞකික වූද ලෝකෝත්තර වූද උසස් ඵල පතා සදහැතියන් විසින් කරන පූජාවන් පිළිගැනීමට සුදුසු වූසේක. 2. සෝ භගවා සම්මා සම්බුද්ධෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූද ලෝකෝත්තර වූද සකල ධර්ම සමූහය අනෙකෙකුගෙන් අසා ගැනීමක් නොකොට තමන් වහන්සේ විසින්ම කිසිදු වැරදීමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටිනසේක. 3. සෝ භගවා විජ්ජා චරණ සම්පන්නෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ ඥාන විශේෂයෙන් ද චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයෙන් සම්පූර්ණ වනසේක. හතර. සෝ භගවා සුගතෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇතිසේක. පහ. සෝ භගවා ලෝකවිදු. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇතිසැටියෙන් දැන වදාළසේක. හය. සෝ භගවා අනුත්තරෝ පුරිස ධම්මසාරති. ඒ භාග්‍යවතුන් වහන්සේ කාය බල, ඉරිදි බල ආදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමගට පැමිණවීමෙහි අන් හැමට වඩා සමත් වනසේක. හත. සෝ භගවා සත්තා දේව මනුස්සානං. ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ගුරු වනසේක. අට. සෝ භගවා බුද්ධෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාටද අවබෝධ කරවනසේක. නමය. සෝ භගවා. ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි හැම දෙනා විසින්ම ගරු කිරීමට සුදුසු වනසේක. මෙසේ සැකවින් දැක් වූ බුදුගුණ නවය ඉදිරියෙහි එකින් එක විස්තර කරනු ලැබේ.